2015 වසරේ 10 මාසයේ 11 වෙනිදා භාවනා වැඩසටහන. සිත ස්වභාවයෙන් සංසුන්. අසංසුන් වන හැම මොහොතකම පවතින්නේ අස්වාභාවික තත්ත්වයයි. හැබැයි බාහිර සියල්ල අතර සිත ස්වභාවයෙන්ම පවතින සංසුන්, නිශ්චල, අකම්පිත, අවේදීත නියුණු මනස, සැනසිලිදායක මනස උපුදවා ගැනීමයි අප කරන විදර්ශනාවේ බලාපොරොත්තු වන්නේ. මනස ස්වභාවයෙන්ම සංසුන් වූ විට අපිට නොතේරෙන බොහෝ දෑ අපිට ඉබේම තේරෙනවා. ඒ තමයි දීර්ඝ හුස්ම ගන්න විට දීර්ඝ හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම ගන්න විට කෙටියෙන් හුස්ම ගන්නවා. මගේ හුස්ම ඉහළට ගැනීමත් මගේ හුස්ම පහළට හෙලීමත් මට තේරෙනවා, පේනවා. සතර සතිපට්ඨානයේදී ස්වභාවිකව ආනාපානසතිය කියන ලක්ෂණය උපදින්නේ උවමනාවෙන් අවධානය යොමු කරන තැන නොවේ, හිතේ ඇතිවන සංසුන් භාවයත් සමගයි. අනිච්චානුපස්සනාවේ සිටින්නේ. ඒ කියන්නේ අතීතේ අල්ලගෙන නැහැ, අනාගතේ අල්ලගෙන නැහැ, වර්තමානේ අල්ලගෙන නැහැ, හුස්මවත් අල්ලගෙන නැහැ. නিত্য කියන්නේ අල්ලා ගැනීම, නියම කර ගැනීම. අනිත්‍ය කියන්නේ අල්ලා නොගැනීම, අත්හැරීම. කොමකින්ද නিত্য කරන්නේ? රූපයෙන්. කොමකින්ද නিত্য කරන්නේ? වේදනාවෙන්. කොමකින්ද නিত্য කරන්නේ? සංඥාවෙන්. කොමකින්ද නিত্য කරන්නේ? සංකාරයෙන්. කොමකින්ද නিত্য කරන්නේ? විඥානයෙන්. පංච උපාදානස්කන්ධයෙන් කිසිවක් නিত্য නොකරන්නේ. ධර්මයේද අනිත්‍යයි, රූපද අනිත්‍යයි, ශබ්දද අනිත්‍යයි, ගන්ධද අනිත්‍යයි, රසද අනිත්‍යයි, ස්පර්ශද අනිත්‍යයි, සිතුවිලිද අනිත්‍යයි. අනිත්‍ය යනු ඇලීම නොව, ගැටීම නොව, උපේක්ෂාව නොව. අනිත්‍ය යනු මෙය මේ ආකාරයේ කියා නিত্য කිරීම, නියම කිරීම නොව. සැබෑ අනිත්‍ය පවතින තැන කරන්නේ කරවන්නේ කම්මස්සකාරකෝ නැති ක්‍රියා කරන කෙනෙක් නැත. මෙහෙයවන කෙනෙක් නැත. මෙහෙයවන්නට කෙනෙක් දෙයක් ගැන කතා කිරීම නිෂ්ඵලයි. වෙනස් කරන්න උත්සාහ නොකරන්න, පවත්වන්න උත්සාහ නොකරන්න. ස්වභාවිකත්වයවත් පින්නතුනි අපිට මනසේ මවාගෙන ඇති කරගන්න දෙයක් නොවේ. ස්වභාවිකත්වයේ anu මනස තුල නිර්මාණය කරගන්නා වූ දෙයක් නෙවේ. ස්වභාවිකත්වයේ හඳුනාගත හැක්කේ ස්වභාවික වූ විටයි. ඒ නිර්මාණය කළ නොහැකි. සෑම නිර්මාණයක්ම යනු අස්වාභාවිකත්වයයි. නිර්වාණ ධර්මය නිර්මාණයක් නොව එක මනෝභාවයක් නොවේ. සොඳුරු බව, ලස්සන බව, මනහර බව නිර්මාණය. එක් දෙයක් සොඳුරු වන්නේ නානා ආකාරයට. එය නිර්මාණයක් වන නිසා පිළිකුල් බව, අප්‍රිය බව, අප්‍රසන්න බව නිර්මාණයක්. කෙනෙකුට එය පිළිකුල්, තව කෙනෙකුට එය පිළිකුල් නොවේ, අප්‍රසන්න නොවේ. තව කෙනෙකුට එය ප්‍රසන්නතාවේ වෙනස්. ඒ පුජ්‍යල ස්වરૂපයේ සහ ආකල්පයේ මත කුඩ නැගෙන නිර්මාණය. ස්වභාවිකත්වය පවතින්නේ අතිශයින්ම ස්වභාවිකවයි. පුච්චලත්වය මතින් ගොඩනගා ගන්නා වූ බොහෝ දෑ අපේ මනස තුළ තිබියදී පුජ්ජලත්වයෙන් තොරව ගොඩනගා ගන්නා වූ එකම දෙය නම් නිවීමයි. රූප දකින්න ඇස වෙහෙස කළ යුතුයි. නිවන් දකින්නට ඇස වෙහෙස කිරීමට අනවශ්‍යයි. ශබ්ද අසන්නට කන වෙහෙස කළ යුතුයි. නිවන ගැන අසන්නට කන වෙහෙස කළ යුතුයි. ගන්ධය දැනගන්නට නාසය වෙහෙස කළ යුතුයි. නිර්වාණය ඉව කරන්නට නාසය වෙහෙස කළ යුතුයි. ගන්ධය ඔස්සේ ලැබෙන ඉවක්, රස හඳුනා ගන්නට දිව වෙහෙස කළ යුතුයි. නිවන් රසය හඳුනා ගන්නට රස නාල වෙහෙස කළ යුතුයි. ස්පර්ශ හඳුනා ගන්නට ගත වෙහෙස කළ යුතුයි. නමෝ නිර්වාණ ධර්මයේ ස්පර්ශයෙන් හඳුනා ගැනීමේ කාරණයක් නොවන. ඒ නිසා ගත වෙහෙස කළ යුතු නෑ. සංකල්ප ලබා ගන්නට සිත වෙහෙස කළ යුතුයි. නිවන් ධර්මය හඳුනා ගන්නට සිත වෙහෙස කළ යුතු නැත. සිත වෙහෙස කළ යුතු බොහෝ දෑ වෙනස් කරන්නට, පවත්වන්නට, ග්‍රහණය කරන්නට, අත්හරින්නට ඔළුව වෙහෙස කළ යුතුයි. නිවන් ධර්මයේ තේරුම් ගන්නට ඔළුව වෙහෙස කළ යුතු නැත. නිකං සිටීමටද ඔළුව වෙහෙස කළ යුතුය. පාළුවේ සිටීමටද වෙහෙසක් දැරිය යුතුය. එබැවින් මේ සියුම් ධර්මය ඔබ මනාකොට සමාදන් වන්න. සියුම් ධර්මය සූක්ෂම ධර්මය අතහැරීම, අත්හරින අතහැරීම. දැකීම අත්හරින දැකීම, විඳීම අත්හරින විඳීම, පැවැත්ම අත්හරින පැවැත්ම, වේදනාකාරීත්වයන් නැති බවම සැපයයි. නිවන් දකින කෙනෙකුට හදවතේ තිබෙන්නේ නත්ති සුඛයයි. මානයෙන්, බලයෙන්, ධනයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩුණු කෙනෙකුට ඇත්තේ අත්ති සුඛය. නිවන් දකින කෙනෙකුට හදවතේ තිබෙන්නේ නත්ති සුඛයයි. එනිසා භික්ෂුවට පවතින සැපය නත්ති සුඛයයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන්ගේ මනස ස්වභාවික නම් කලබල නොවන්න. එය ගලා යන දියල්ලක් වාගේ, ගඟක් වාගේ නම් ඒ මනසේ සොඳුරු බව නිරායාසය. මනස ගලාගෙන දියැලක් වාගේ, හමා යන සුළඟක් වාගේ, පාව යන වලාකුළක් වාගේ ස්වභාවිකව මනස නිවමින්, ශරීරය නිවමින් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය මනාකොට ස්වභාවිකව කෙසෙන හදවත කිසිවකට අවධානය යොමු කොට හඳුනා ගැනීම නිවන් මඟ වඩන කෙනෙකුගේ ලක්ෂණය නොවේ. අවධානය යොමු කොට හඳුනා ගැනීම නිවන් මඟ වඩන කෙනෙකුගේ ලක්ෂණය නොවේ. ඒ අවධාරණාත්මකව ධර්ම ඥානයේ තියෙන්න ඕන. ස්වභාවිකව දැනෙන දෙය යනු අවධානය යොමු කොට හඳුනා ගැනීම නොවේ. ධර්මය මනාකොට අවදි කරගෙන ඒ ධර්ම මාර්ගය තුල වැඩෙන්න. සිත දිහා බලා සිටින්න ඔබ පටන් ගත්තොත් ඔබට සිතුවිලි පෙනේවි. රූප දිහා බලන්න පටන් ගත්තොත් රූප පෙනේවි. ශබ්ද පිළිබඳව අවධානය යොමු කරන්න ගියොත් ඔබට සියුම් ශබ්ද පවා ඇසෙන්න පටන් ගනීවි. ශරීර ස්පර්ශයන් ගැන අවධානය යොමු කරන්න ගියොත් ඔබට ශරීර ස්පර්ශයන් දැනෙන්න පටන් ගනීවි. ඒ නිසා ඔබ අවධානය යොමු කළ යුත්තේ උතුම් ධර්මයේ වෙනුවෙන්. ධර්මයේ යන ඉන්ද්‍රිය ගෝචර ධර්ම නොවේ. ඉන්ද්‍රිය ගෝචර නොව ලෝකෝත්තර ධර්මය. ධර්මයේ යනු අතීත අනාගත වර්තමානයේ පිහිටන දෙයක් නොවේ. අකාලික වූ ධර්මය. ධර්මයේ යනු සංකප්ප නොවේ, සාන්දීප්තිකයි. ධර්මයේ යනු වින්දනයක් නොවේ, අවේතීත සෝයයි. අවේතීත සෝයේ ඔබේ අවධානය, ඔබේ බැල, ඔබේ දැක්ම, ඔබේ පැවැත්ම ඒ දෙසට යොමු කරගත් විට අන් සියල්ල නොපෙනී ඔබට ධර්මය පමණක් ආස්වාදනීය, සුවදායි, සනසිලිදායි තත්ත්වයක් ඇති කරන ආස්වාදනය යනු අවේදීති ආස්වාදනය. වේදනාවෙන් තොර වූ ආස්වාදනය, පුජ්‍යලත්වයෙන් තොර වූ සැහැල්ලුව, පුජ්‍යලත්වයෙන් තොර වූ ධම, පුජ්‍යලත්වයෙන් තොර වූ පැවැත්ම. එහි කරවන්නේක් නැත, කරවන්නේක් නැති තැන කෙරෙන දෙයක් ගැන කතා කිරීම අනවශ්‍යයි. කරන්නේ කරවන්නේ එහි නැත. එහෙමනම් කෙරෙන දෙයක් ගැන කතා කිරීම අනවශ්‍යයි. එය සත්‍ය කිම නැත. පුජ්ජලත්වයේ මතින් ගමන් කිරීමට පුරුදු මනස හුරු කරවන්න. පුජ්ජලත්වය ලිහිල් කිරීමෙන් වෙනස්ම වෙනස් පැත්තකට ඔබේ ගමන් මඟ හරවන්න. ඔබේ පරණ පුරුද්දට නිවන් මඟත් පුජ්ජලත්වයෙන් ගමන් කිරීමට උත්සාහ දරාවේ. ඒත් ඔබ තේරුම් ගන්න, නිවන් මඟ යන පුජ්ජලත්වයෙන් ගමන් කරන ගමන් මඟක් නොවේ. පුජ්ජලත්වය අතහැර මෙතෙක් ගමන් කළ ගමන් මඟ වෙනස් කොට, ඒ පුජ්ජලත්වය අතහැර නිදහස් කොට, මමත්වය අතහැර නිදහස් කොට, ස්වභාවිකත්වයට පත් කරගත් ඥානයෙන්, ස්වභාවිකත්වයට පත් කරගත් සිතින්, ස්වභාවිකත්වයට පත් කරගත් ජීවිතයෙන් ගලා යෑම, ආව යෑම පමණයි නිවන් මඟ, ගමන් මඟ. එය කලබල නොවී සංසුන්ව සියුම් ධර්මයක් ඔබේ මනසේ, ඔබ කෙසේ හෝ ඒ සමබරතාවය, ඒ ඉලක්කය, ඒ සංසුන් භව, ඒ මනස්කාන්ත වූ සැපදායි සුවදායි, ඒතං සන්තං ඒතං පනීතං යදිදං සංඛාර සමතං, සියලු සංස්කාරකයන්ගෙන් මිදුණු ඒ සිත සාන්තයි, ප්‍රණීතයි, සුවදායි, කලබලයක් නැහැ, බොහොම සංසුන්. ඒ සමබර මනස ඔබ තුළ ඇති කරගන්න මනාකොට ධර්මඥානය මෙහෙයවන. ධර්මඥානයන් යනු ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද මනාකොට අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මයයි. සංකල්ප ධර්මය නොවේ, ප්‍රත්‍යක්ෂ ධර්මයයි. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ ඥානය මනාකොට ඇති කරගන්න ලෝකීය ඥානය වෙනුවට ලෝකෝත්තර ඥානයේ ධර්මය ඔබගේ ඥානය සිත කරගන්න. කරන්නට කිසිවක් නැත, නොකර සිටින්නට අනක් නැත, කරන්නට කිසිවක් නැත, නොකර සිටින්නට අනක් නැත. ඔබ මොනම හෝ ආකාරයකින් සංඥාවක් ලබා දුන්නොත් ඔබගේ සංඥාව වෙහෙසට පත්වනවා ඇත. එනිසා කුමන හෝ ආකාරයකින් වත් සංඥා නොදෙන, සංඥා නිරෝධයෙන් උපදින ස්වභාවිකත්වයට ඉඩ පාදා ගන්න. ඒක බොහොම හෙමින් පුරුදුවන්න, සංසුන්ව පුරුදුවන්න. කම්බියක ඇවිදිනවට වැඩියේ හොඳ සමබරතාවයක් ඇති කරගන්න. රත්තුණු තෙල් ඡාච්චයක් අරගෙන යන මිනිසෙකුට වඩා වැඩියෙන් සැනකිලිමත් වන්න. අරමුණු වල වේදනාව විඳිනවා වෙනුවට ධර්මයේ වේදනාව ධර්මයේ තුල ඇති ඒ අවේදිත සුවය තමන් දරා ගන්න විඳ දරා ගන්න ඒ සුවය තමන්ගේ සැපය කර ගන්න මහන්සි වෙනවා. මේ ලෝකයේ තියෙන සොඳුරු මිහිරි මනස්කාන්තෝ ප්‍රසන්නෝ නැවත පෙරලා දුක නොලැබෙන්නා වූ එකම ආස්වාදනීය ධර්මය අවේදිත ධර්මය නිර්වාණ ධර්මයයි. ලෝකයේ තියෙන ඉහළම ආස්වාදය තිවිතුරුම ආස්වාදය ඇත්තේ නිර්වාණ ධර්මයේ. ඒ ආස්වාදය ලබන්න, ඒ මිහිර ලබන්න, ඒහි සුවය ලබන්න, ඒ ඔබගේ නිවහන, ඒ ඔබගේ දායාදය, ඒ ඔබගේ පැවැත්ම, ඒ ඔබගේ ආත්මය, ඒ ඔබගේ රාජ්‍යය, ඒ ඔබගේ ලෝකය, ඒ ඔබගේ රට. ධර්ම මාර්ගෙහි ගමන් කිරීම ඒ ධර්ම සංඥාව උපදවාගත්ත කෙනෙක් එයාගේ ගමන් මඟ මේ වගේ. දැන් බලන්න අපි මේ වැඩසටහන අවසන් වුණාම අපි සංඥාවක් ගන්නවා අපි යන්න ඕන ස්ථානය පිළිබඳව. නිවස වෙන්න පුළුවන්, වැඩ කරන ස්ථානය කාර්යාලය වෙන්න පුළුවන්. අපි ඒක අරමුණයි ලබා ගන්නේ. ඒ අරමුණින් තමයි වාහනේ පණ ගන්වන්නේ. ඒ අරමුණේ ඊළඟට ඒ යන ගමම් මගේ අපිට පාරේ බලවත් වංගු කඳු පල්ලම් අහුවෙනවා. අපි ඒව ගැන වැඩි කිසිම දෙයක් නැතුව ඒ සියලු දේවල් වලට වඩා වටිනා අරමුණක් මගේ හිසේ තියෙනවා. මොකද්ද? මා යා යුතු ස්ථානය. අරම කිසිවක් සලකන්නේ නැහැ. එතනට මම කෙසේ හෝ යම් ගමන් කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට බොහෝ වාහන, මිනිස්සු අපිට මුණ ගැහෙනවා. නමුත් ඒ කිසිවක් තස අවධානය යොමු කරන්නේ නැහැ. ඒව දුටුවා දුටුවා විතරයි. ඒව අත්හැරලා දාලා තමන්ගේ අරමුණ කරා යදිනවා. ඊළඟට සමහර තැන්වල වාහන පෝලින් තියෙනවා. අපිට යන්න බැරි තැන්, තදබදයන් වැඩි තැන් හසු වුණාම අපි කල්පනා කරලා බලලා ඒත් අපේ අර අරමුණුමයි තියෙන්නේ. ඒ පාරෙන් අපිට යන්න නොහැකි බවක් වගේ පේනවනේ. අපි මොකද කරන්නේ? වාහනේ හරවලා අරගෙන අතුරු පාරකින් වෙනත් පාරකින් යන්න පුළුවන් ද කියලා බලන ඒත් අර අරමුණට එයා ඇදීගෙන යන්න කල්පනා කරනවා. කෙසේ හෝ තමන්ගේ අරමුණ තුලම තමයි අරමුණ ඉෂ්ට වෙන තුරුම වාහනේ ගිහිල්ලා නතර කරන තුරුම තමා රැඳී සිටින්නේ. ඒ වගේ තමයි එවන් අරමුණ ගත්තට පස්සේ එයාට සිතුවිලි එනවා, කැස්ස දැනෙනවා, සද්ද ඇහෙනවා, ඇඟේ පැතේ අපහසුතා දැනෙනවා, නොයිකුත් නොයිකුත් තැන් සිතුවිලි ඇවිල්ලා තමන්ගේ වෙන වෙන අරමුණු ඇවිල්ලා පවතින උත්සාහ කරනවා. ඒව හරියට අර ගමම් මගේ යද්දී අපිට මුණ ගැහුණු වලවල් වම් කඳු පල්ල වාහන මේ මිනිස්සු ඒ වගේම බාධක ඒවා තුලින් අපි හැරිලා නැවත අපේ ඉලක්කය කරා ගමන් කිරීම වෙනි හා සමානයි. එහෙන් බලන්න අරමුණක් ඇති කෙනෙක් අරව දිහා බලන්නේ නැහැ. හොඳයි එළියට බහිනව රස්තියාදුකාරේ. රස්තියාදුකාරේ කියන්නේ කාටද? අරමුණක් නැතුව එළියට බහින කෙනාට. යාර කොහෙද යන්නේ? කින්ද බඳ මුකුවත් නැහැ රස්තියාදුකාරේ. එයා පාරේ ඇවිදගෙන ගියා. කවුරු හරි හම්බුණාද වරුගණන් කතා කරා. පාරේ හම්බෙන් ගියා මගදී මොන කඩේද නතර වෙන්න හිතුනේ ওই කඩේ ළඟ නතර වුණා. එක්ක දාන් ඇද්ද එහෙම නැත්නම් පත්තර බැලුවා. එහෙම නැත්නම් කතා කර කර හිටියා. ඊළඟට එහෙම නැත්නම් අනුන්ගේ දේවල් ගැන කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් පාරේ යන මිනිස්සු ගැන වාහන ගැන බල බල ඉන්නවා. ඇයි හේතුව? එයාට වැඩක් නැහැ අරමුණක් නැහැ සංකල්ප. ඕකට කියන්නේ රස්ති අදුකාරය කියලා. ඊළඟට මේ தത്വෙම අපේ මනසේ හටගත්තොත් මොකද වෙන්නේ? ඒ தત્වේ රස්ත්‍යාදුකාරයේගේ தત્වේ අපේ මනසේ හටගත්තොත් මොකද වෙන්නේ? මනස තුල රස්ත්‍යාදුකාරයක් වෙනවා. මං හිතන්නේ මේ බොහෝ දෙනා කඩපිලක රස්ත්‍යාදුකාරයක් නොවුණා. වැඩිපුරම මෙතන ඉඳහගෙන එයා කොහොම හරි වැඩිපුර හසු වෙනවා මනසේ රස්ත්‍යාදුකාරයා කියන தત્වේ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක අපි දන්නේ නැතුව තමයි එතෙන්ට වැටෙන්නේ. මොකද අපි බාහිරෙන් අපි පුරුදු වුණා බාහිර රස්ත්‍යාදුකාරයෙක් වෙන්න නැතුව අරමුණක් ඇතුව වැඩ කරන්න. හැබැයි අපි පුරුදු වෙන්නේ නැහැ මනස තුල රස්ත්‍යාදුකාරයෙක් නොවෙන්න. ධර්මයේ තුල ප්‍රකට වෙන කෙනෙක් තමයි ප්‍රගුණ වෙන කෙනෙක් තමයි මනස තුල රස්ත්‍යාදුකාරයෙක් නොවෙන්න වග බලාගන්නේ. දැන් අපිට පහළ වෙන හැම සිතුවිල්ලක්ම අපි අරගෙන ඒවයි හොඳ නරක ප්‍රභේද ප්‍රශ්න විසඳන්න ගියෝ. හරියට ඒක අර පාරේ යන හැම වාහනයක්ම නතර කරලා ඔයා කොහෙද යන්නේ කියලා අහනවා. ඒව නැත්තම් ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා අහනවා. එහෙමත් නැත්තම් යන වාහනේ ගැන ඒකේ තියෙන සුභ අසුභ තත්ත්වයන් ගැන කතා කර කර ඉන්න රස්ත්‍යාදුකාරයෙක් වගේ. ඒව නැත්තම් යනගෙන හැම මිනිස්සෙකගේම ඇඳුම පැනඳුම ක්‍රියාවන් දිහා බලබල ඉන්න මිනිස්සෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මනස තුල පවතින රස්ත්‍යාදුකාරකමින් නිදහස් වෙන එක තමයි නිවන් මඟ ප්‍රකට කර ගැනීම කියලා කියන්නේ. ප්‍රගුණ කර ගැනීම කියලා කියන්නේ. ඉතින් ඕක රහතන් වහන්සේ කෙනෙක් වෙනකම්ම ওই රස්ත්‍යාදුකාරකම තියෙනවා. ඒක අවම කරගන්නවා පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මේ මාර්ග ඵලයන් වලදී සංයෝජන අඩු කරගන්න. ඵලවල තියෙන්නේ අතහැරීමක් මිස ලබා ගැනීමක් නෑ. දැන් සමහර කියන සෝහාන් මාර්ග ඵලය මම ලැබුවා කියලා කියනවා. එහෙමනේ කියන්නේ නෑ. මා දේශනා කරන ධර්ම මේක වෙනස්. සෝහාන් මාර්ගඵලයේ අතහැරිය. සකුදාගාමී මාර්ගඵලයේ අතහැරිය. අනාගාමී මාර්ගඵලයේ අතහැරිය. අරිහත් මාර්ගඵලයේ අතහැරිය. ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලැබි මුකත පැවිද්දාට ඇත්තේ නත්ති සුඛයයි ගිහියාට ඇත්තේ අත්ති සුඛයයි. අතහැරීම තුල ඵලය අතහැරීම තුලින් ඇතිවන උසස් තත්ත්වයක් මිස ලබා ගැනීමෙන් තමන් ඇති කරගන්න උද්දච්චකම මාන්නය අවිද්‍යාවක් එහි නැත. ඒසා පුතඥනකම අත්හරින්. සෝහාන් බව අත්හරින්න, සකුදාගාමි බවත් අත්හරින්න, අනාගාමි බවත් අත්හරින්න, හරහත් බවත් පුළුවන් නම් අත්හරින්න. එතකොට අපිට මුකුත්ම නැති වෙනවානේ. දැන් ගිය සැරේ අපේ පින්වත් අම්ම කෙනෙක් අහලා දෙන්නා, හාමුදුරු කියන්නේ ඔය ඔක්කොම අත්හරින්න කියලා නේද කියලා අහලා දෙනවා තමගේ දුවගේ. ඔව් ඔව් අම්මා කිව්වා. එතකොට අම්මා කියනවලු, එතකොට මොකවත් නැති වෙනවනේ නේද? එතකොට මොකවත් නැති වෙනවා. ඉතින් මොකවත් නැති වෙන එක තමයි සැපය, සුවය. මොනෝද නැත්තේ? පංච උපාදානස්කන්ධයනේ. එපමණයි මාර්යා සමග වාසයක් නැහැ පංච උපාදානස්කන්ධයේ නේද? මාර්යා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සියලු මාර්ය උපදින්නේ. ඒ මාර්යයට දුවරු සහ පුත්‍රවරුත් ඕන හදන්න පුළුවන්. මොකද විවිධ මරසෙන් උපදින්නේ පුත්‍රවරු තින්නෝ අර මාන පුත්‍රවරු තාවනේ දුනුහි අරගෙන නේද? පුත්‍රවරු තින්නෝ දියණිවරු තින්නෝ. මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සියලු මාරය එතන උපදිනු. මාරයට ඊළඟ පස්සේ දුවරු පුත්‍රවරු උපදිනු. ඔබ බුදුහාමුදුරුවන්ගේ සරණ යනවද? මාර්යාගේ සරණ යනවද? ඔබ මමත්වයේ මුල් කරගත්ත කෙනෙක් නම් ඔබ මාර්යා සරණ යන කෙනෙක්. ඔබ මමත්වයේ දුරු කරන කෙනෙක් නම් ඔබ බුදුහාමුදුරුවන්ගේ සරණ යන කෙනෙක්. මමත්වය යනු ඇලීමයි. දැන් මමත්වය කියන්නේ මොකන්ද කියලා තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ. මමත්වය කියන මොකන්ද, ඔය මමත්වය කියන්නේ කියලා විමසනවා නම් එයාට දෙන්න තියෙන්නේ මමත්වය යනු ඇලීමයි. මමත්වය යනු ගැටීමයි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගැටීම යනු ඇලීමයි. ඔබට ඒක තේරෙනවද? ගැටීම යනු ඇලීමක්මයි. තරහකාරයට දෙකක් කියන්න. ගේට්ටු ඉස්සරහට යනවද නැද්ද තරහකාරයාගේ? යන්න වෙනවද? ඔබට බොහෝම හිතමිත්‍ර ලෙන්ගතු කෙනාව මුණ ගැහෙන්න එයාගේ ගේට්ටු ඉස්සරහට යනවද නැද්ද? යන්න වෙනවද? එහෙමනම් ඔබ ඒක ඒ දෙකේදීම කරලා තියෙන්නේ කොහොමද? ඒ අදාළ කෙනාගේ ගේට්ටු ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගැටීම යනුද ඇලීමක්මයි, තණ්හාවමයි. අහන්න එපා අපි මොකක්ද කරන්න ඕන කියලා. කරන්න ඕන ටික තමයි සමස්ත දේශනේ තුල කියවෙන්නේ. දේශනා වෙන්නේ කරන්න ඕන කාරණා ටික. ඒකීය සංඥාවකින්, අදහසකින්, සංකල්පයකින් යමක් දෙස බලන්නට පුරුදු වන්නට එපා. ඒක පැතුරුණු ලහමක්. සංසාරික පුරුද්දත් මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන පුරුදුත් අත්හරින එක තමයි නිවීමට මඟ. බුදුදහමෙහි කියවෙන අතහැරීම ප්‍රතික්ෂේපය නොව. අපේ බෞද්ධ සමාජයට වැරදිච්ච තැන තමයි ප්‍රතික්ෂේපයක් තමයි ඔවුන් කරන්නේ අතහැරීම කියලා. එතන ලොකු වරදක් සිද්ධ වුණා. ඒ වරද නිසා ධර්මයෙන් තමන්ට ලබන්න තියෙන ප්‍රයෝජනය නැතුව ගියා. අතහැරීම කියන ප්‍රතික්ෂේපය නොවත්. දැන් මම අසන්නම් ඔබගෙන්. ඔබ දැන් ඔබ නිවසට යනකම් ඔබට මුණ ගැහෙන වාහන මිනිස්සු වංගු වලවල් ඔබ ප්‍රතික්ෂේප කරගෙන ගියාද? ඔබ පාරේ යන මිනිස්සු ප්‍රතික්ෂේප කර කර දෙන්නේ? පාරේ යන වාහන ප්‍රතික්ෂේප කර කර දෙන්නේ? හා නෑ. ප්‍රතික්ෂේප කර කර නෙමෙයි. ප්‍රතික්ෂේපය කියන්නේ ගැටීමක්. හේතු දක්වා අතහැරීමකදී කියනවා ප්‍රතික්ෂේපය කියලා. ඉතින් අපිට යම් යම් අතහැරීම් උගන්වන්නේ අපේ හාමුදුරුවරුත් සමහර වෙලට ගිහි පින්වතුනුත් ප්‍රතික්ෂේපය අත්හරින්න. ඒක ලොකු වරදක්. අනවබෝධයෙන් සිදු වුණු ලොකු වරදක්. හේතු නොදක්වා අතහැරීම බුදුහාමුදුරනේ අතහැරීමේ ක්‍රමවේදය. කෙනෙක් හඳුනගන්න එක හොඳයි. අපේ ශරීරයේ මේ දෙතිස් කුණපයන් තියෙනවායි කියලා. කුණප කියන්නේ කොටස්. කොටස් 32ක් තියෙනවායි කියලා ඕනම කෙනෙක් හඳුනගන්න එක පොඩි කාලෙ මේක පාසල් වේදී එක හොඳයි. ශරීරයේ කොටස් දෙකක්. ඕක දිහා පිළිකුල් සහගතව බලන්න උවමනාවන්නේ. කොටස් 32ක් තියෙනවා. ඒක හරි. ඒක දැනගන්න. 32 නෙමෙයි, තවත් දේවල් හොයාගත්තාම වෛද්‍ය විද්‍යාවෙන් තවත් 10000 ගණනක් තියෙනවා. ශරීරයේ ප්‍රභේද කොටස්. දැන් මේ ධර්මයේ ධර්ම හකුලවා බලන විට ඔබට මේ මොහොතේ මම විශ්වාස කරනවා ධර්මය දැනෙනවා ඇති කියලා. ස්වාමීන් වහන්සේ මෙතෙක් මේ වෙලාවේ කතා කරපු ටික පැයකට වැඩි කාලයක් හකුලවා බලන්න එකට එක මිටට ගන්න එක හරියට අර පොල් කිරි මිරිකනවා වගේ හයියෙන් හයියෙන් අරගෙන ඒ ටික මිරිකලා බලන්න. පත අට එකටදා සිඳිනවා වගේ හොඳට ඒක තම්බලා තමන්ගේ ඥානෙන් එහි සාරය අරගෙන බලන්න මොකද්ද ඉතුරු වෙන්නේ කියලා. ඒ අමා දිය, ඒ අමා ගඟ, ඒ අමා ජල බිඳු ඔබේ සිත තුළ වැහෙනවා ඇති. බලන්න ඔබ මේ පැයකට වැඩි කාලයක් දේශනා කරපු ධර්මය හකුලවගෙන ඒ පරිශ්‍රණය මේ මොහොතේම කරන්න. පරස්පර විරෝධීකම් තියනවද? නොගැලපීම් තියනවද? වරදවා වටහා ගැනීමක් ඇරෙන්නට කිසිදු තැනක පරස්පර විරෝධීතාවයක් නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරමුණු නැතුව සිටීම නොව අරමුණු අතර සාමයෙන් වෙසීම. රූප නැතුව සිටීම නොව රූප අතර සාමයෙන් වෙසීම. ශබ්ද නැතුව ඉන්න එක නෙමෙයි ශබ්ද අතර සාමයෙන් වෙසීම. සිව්පස්සය වගේ දේවල් ඇඳුම් පැළඳුම් යාන වාහන නැතුව සිටීම නෙමෙයි ඒවා තුල සාමයෙන් වෙසීම. මම දන්නේ මම මේ වචනේ යොදාගත්ත සාමයෙන් විසීම කියලා. ඇලීම් ගැටීම් තියෙන තැන සාමයේ නැහැ කියන එකනේ නේද? ඒ තුල සාමයෙන් විසීම. දැන් බලන්න නිගන්තය තෝරගත්තේ ඔක වෙන පැත්තක්. අපිට සාමයෙන් විසන්න බැරි මේ රූප නිසා. යෝගීවරුත් බාරගත්තේ වෙනත් භාවනාවල් වලන අය රූප නිසා අපිට සාමයෙන් වෙසෙන්න බෑ. ඒ නිසා රූප අයින් කරන්න ඕනේ. රූප පේන්නවත් බෑ කියලා. ඒ නිසා නාරිලතා මල් පිපෙන කාලෙට මේ පළාත අත්හැරලා යනවා. ඒකට හේතුව නාරිලතා මල් දැක්කාම හිතේ කෙලෙස් උපදිනවා කියලා රූප අත්හරිනවා කියලා. බුදුසවාජානන් වහන්සේ සෝවාගන්වන්නේ රූප අතර සාමයෙන් විසීම. ශබ්ද අතර ඇනුම් බැනුම් චෝදනා නින්දා අපහාස අතර සාමයෙන් විසීම. ඒ වගේම මේ සමස්ත සිව්පස්සය තුළම පින්නතුන්ටත් තියෙනවනේ නේද? සිව්පස්සය කියන එක පින්නතුන්ටත් අවශ්‍යයි. ඉතින් ඒ සිව්පස්සය තුළ යව චීවර කියන එකෙන් අදහස් කරන්නේ ඒ වචනෙන් අදහස් කරන ඇඳුම කියන එක. අපි සිවුරට චීවරය කියන එක විතර පාවිච්චි කළා. සියලුම ඇඳුම් වලට කියන්නේ චීවර කියලා. දාරු චීවර කියලා කියන්නේ නේද? දර ඇඳුම කියන එක. අරු චීරිය නෙමෙයි චීවර. දාරු චීවර. ඊමණසේ අතර සාමයෙන් විසීම. සාමයෙන් විසීම. එතන කෙනෙක් වරදවල ගත්තොත් ඒ ආවට රූප පේන්න බෑ, වස්තු සම්පත් පේන්න බෑ, දාන සම්පත් පේන්න බෑ. උඩින් වාඩි වෙන්න හොඳ නැහැ, බුටු වල වාඩි වෙන්න හොඳ නැහැ, බිග වාඩි වෙන්න ඕන, අතේ සල්ලි තියෙන්න බෑ, ඈ කාර් වාහන තියෙන්න බෑ, ගෙවල් දොරවල් තියෙන්න බෑ. එහෙම කියලා හිතුවොත් මේක ලොකු වරදක්. එහෙමනොත් අපි යන නිගන්ඨ ආගමට යන්න පටන් ගන්නවා. අවසානයේ ඇගේ ඇඳුමක් තිබ්බහමත් මේකෙන් ලස්සන මෙහෙ පේනවා කියලා එකක් පන්නයි. දැනටම හිතන්නේ ඒකෙන් ටිකක් සමහර අය කරනෝනේ කරාබු හිම පන්නලා මේ වෙලේ කරාබු දෙක අත්හරින්න උත්සාහ කරනවා. සමහරවල් කරාබු දෙක පන්නගෙන මේ බෑග් එකේ දාගෙන තියාගෙන ඒක ඒ අත්හැරියාගෙන ඒ අපිට වැරදිච්ච තැන. මොකද මහල්ගේ පළඳනාව පළඳයාගෙන විසාකා මහ උපාසක ඇවිල්ලා බණ අහන කිසි ප්‍රශ්නයක් නැහැ. ටිකක් බර වැඩි හිඳ ගලවල පැත්තකින් දිනනවා. නැත්නම් ඔක දාගෙනම යහන්නේ. බලවියක් එහෙව් සාසන ඉතිහාසයක් තියෙන අපි මේ කරාබ් දෙකේ ඉඳලා ප්‍රශ්න හදා ගන්නවා. ඈ ඇඳුමේ ඉඳලා ප්‍රශ්න හදා ගන්න. මේක ඇඳුමේ ප්‍රශ්නයක් නෙමේ, කරාබ් දෙකේ ප්‍රශ්නයක් නෙමේ, වස්තුව දීපලවල යාන වාහනේ ප්‍රශ්නයක් නෙමේ. මේක තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඒක හදා ගන්නවා මිස කරාබ් බණ්ඩල මේක හදා ගන්න පුළුවන් කම නැහැ. ඒ නිසා අපි මොහොත බුද්ධිමත් පිරිසක් හැටියට අනාගතයේ මිනිස්සු හැටියට සියලු දෙනාම කටයුතු කරන්න කල්පනා කරනවා. මේක මේ එක එක අය බලාපොරොත්තු වෙන බෞද්ධ න්‍යායෙන් බලන්න, මේක මුස්ලිම් න්‍යායෙන් බලන්න, මේක ක්‍රිස්තියානි න්‍යායෙන් බලන්න, මේක හින්දු න්‍යායෙන් බලන්න. අපි සියලු දෙනා මිනිස්සු හැටියට මේ සියවස තුල අධ්‍යාත්මික සියවසක් නම් අපි බැලිය යුතු සත්‍යයේ න්‍යාය සත්‍ය anu සිළු දරාට පොදු දෙයක්. ඉතින් මිනිස්සු වෙන වෙනම න්‍යායන් වලින් බලනවා නම් ඒ මිනිස්යන්ගේ ලොකු දෝෂයක් තියෙනවා නේද? අපි මේ බෞද්ධ පිරිස වුණත් වෙන වෙනම න්‍යායන් වල බලන එක ලොකු දෝෂයක් තියෙනවා. ස්වභාවිකත්වය anu එක හා සමානයි. ස්වභාවිකත්වය එක හා සමානයි. හුස්ම ගන්නවා, වාතය අවශ්‍යයි, ඔක්සිජන් අවශ්‍යයි, රුධිරයක වගේ තියෙනවා, අස්ථියක වගේ තියෙනවා, මස් නහර ස්නායු වැඩ කරන එක වගේ, ඉන්ද්‍රියන් එක වගේ තියෙනවා. එතන ඇයි අපි වෙනස් න්‍යායන් වල ඉන්නේ? ඒ තමයි අපි වැරද්ද. ඒ වැරද්ද අපි හදාගන්නවා. මේ ශාසන ධර්මය අවබෝධ කරගන්න විට මේ ලෝකේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් නැත. එක්කෙනෙක් සිටියොත් දෙන්නෙක් නිර්මාණය වනවාද නැත්ද? ඒක සරල මුද්දයකින් තමන්ට තේරුම් ගන්න පුළුවන් කාරණා. එක්කෙනෙක් පහළ වෙන තැන දෙන්නෙක් නිර්මාණය වෙනවා. එක්කෙනෙක් නොසිටින තැන දෙදෙනෙක් නිර්මාණය වන්නේ නැත. ඔබේ අධ්‍යාත්මය තුල ඔබ එක්කෙනෙක් නොවනවා නම් එහෙම නැත්තම් මමත්වය සක්කාය දිට්ඨිය කියලා මොන වචනයකින් කතා කළත් ඒ මම කියන පුජ්‍යල නිර්මාණයේ ඇති වෙන තැන දිත්වය පහළ වෙනවා. දිත්වය සමග සටන් කරලා ඒකීය ධර්මයේ රැකගන්න බෑ. මමත්වය ඉතිරි කරගන්න අනිත් සියලු ධර්ම එක්ක සටන් වැදුනත් එයාට බෑ. මමත්වය නිසා දිත්වය හට ගන්නවා. පුජ්‍යලත්වයෙන් සෙවණැල්ල බිමට වැටෙනවා වගේ. යම් කෙසේ කෝටු කෑල්ලක් හරි වේවා යමක් ඒකීය ධර්මයක් තියෙනවා නම් එහෙට සෙවණැල්ලක් හට ගන්නවද නැද්ද? සෙවණැල්ලක් හට ගන්නවා. ඒගයි ස්වરૂපය. අන්ධකාරයේදී සෙවණැල්ලක් නැති වුණාද ආලේ ආලෝකය තුළ සෙවණැල්ලක් හට ගන්නවා. එහෙම නැත්නම් දිත්වයක් හට ගන්නවා. එහෙමනම් අපිට මෙතන හොඳටම තේරුම් කරගන්න ඕන ඒකීයත්වයට පත්වීමෙන් සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකීයත්වයෙන් දිත්වය ආරම්භ වෙනවා, පහළ වෙනවා. බලන්න ලෞතර බුදු කෙනෙකුට පින්නතුනේ ඒ රටේ යුද්ධ තිබුණා, භික්ෂූන් අතර ප්‍රශ්න තිබුණා, ශාසන නොයෙකුත් නොයෙකුත් තර්ජන ගර්ජන ගැටුම් තිබුණා. ඒ හැම දෙයක් හමුවෙම හුස්ම තමන්ගේ එකම ඉන්න මිත්‍රයා කරගෙන තමන්ගේ හුස්මත් එක්ක හද ගැස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නියුණු මනසක් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒ කියන්නේ හුස්ම ගණන් කර කර හිටියේ නෑ, බල බල හිටියේ නෑ. ඒක හරියට ඇඟේ වදින සුළඟ වාගේ තමන් ආස්වාස ප්‍රාස්වාස කර ගන්න එක දිහා බලන්නේ මේ බාහිරින් වදින හුළඟ තියෙනවනේ ඇඟට නේද? ඒකෙත් ඇති වෙන්නේ මොකද්ද? සංවේදීතාවෙන්නේ, දැනීමනේ ඇති වෙන්නේ. නමුත් ඒක අපි අවධානය යොමු කර කර මේක කරන ස්වභාවයක් නෑ. ඒක ඇඟේ වදිනවා අපිට දැනෙනවා එච්චරයි. ඒහා සමානමයි ආස්වාස ප්‍රාස්වාසය. ඒක උනන්දුව යොමු කර කර උනන්දුව යොමු කර කර ඉලක්කම් ගණන් කර කර කරන වැඩේ තිබුණේ හින්දෝමි. බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ ඒ ස්වභාවයන් ඒ විදියට දැනෙන ස්වභාවයක් හට ගන්නවා කියන එක පමණයි. එහෙම නැතුව ඒව අල්ල ගන්න ඕන කියන එකක් අදහස් වෙන්නේ නැහැ. ඒවා අත්හැරීම. මොකද හේතුව ඔය ආස්වාස ප්‍රාස්වාස වගේ දේවලුත් අරගෙන මේක විග්‍රහ කරන්න උත්සාහ කළේ ඒ කාලේ හරි ජනප්‍රිය තිබිච්ච භාවනාවල්නේ. ඉතින් මේ ධර්මයේ කියන එක පින්නතුනේ වඩුමඩුවට ගිහාම වඩුමඩුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට තීර්ථක යෝගී ඉන්න පිරිසක් තැනට ගියාම ඒගොල්ලන්ට මේ භාවනාව ආශ්‍රයෙන් මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. කුඹුරක් කරන තැනට ගියාම කුඹුර ආශ්‍රයෙන් මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. අඩුම තරමේ පාරේ දුවගෙන යන මිනිස්සෙකුට දුවගෙන යන ක්‍රියාව තුළ ධර්මයේ පුබුදවන්න පුළුවන්. අර අඟුලි මල දුවගෙන යන කෙනානේ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ආයේ. එහෙම පුබුදවන්න පුළුවන්කමක් තියෙනවා. නේද? මල මිනිහක් අරගෙන යන කෙනෙක් තමන්ගේ දරුවා මැරලා අරගෙන යන තැනැත්තියට එයාට කියන්න පුළුවන් ඒ දරුවා මරණයත් එක්ක මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. රෙදි කෑල්ලක් කිලිටි වෙන තැන ඒ තුලින් ධර්මයේ පුබුදවන්න පුළුවන්. මලක් පරවෙන දේ තුල ධර්මයේ පුබුදවන්න පුළුවන්. එහෙමනම් අපිට ධර්මයේ පුබුදවා ගන්න බැරි තැනක් නැහැ මේ ලෝකේ. මේ විදුලි පංකාවකින් ධර්මයේ පුබුදවන්න පුළුවන්. ඉර උදාවීම සහ පැසෑම පසේන අපිට රාත්‍රිය සහ දහවල අපිට අරගෙන ධර්මයේ පුබුදවා ගන්න පුළුවන්. එස කුංජලය කවදාවත් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රිය කවදාවත් නිවන් දකින්නේ නැහැ. පිරිමේ කවමදාකවත් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රියක් නම් ඔබ ස්ත්‍රියක් නොවන්නේ කෙදිනකද? එදාට ඔබට පුළුවන් වෙන ගති ලක්ෂණයකට නොඇටි තියෙන ගති අත්හැරියොත් ඔබට පුළුවන් නිවීම දකින්න. ඉතින් දකින්නවා කියුවට මේ අපි දකින්න හා සමාන දැක්මක් නෙමෙයි. දැකීම ඉක්මවා දැකීම. අපි සාමාන්‍යයෙන් දැකීම කියන එක හඳුනගන්නේ මොකද? දැකීම තුල වර්ණ හඳුනගන්නවා. දැකීම තුල හැඩ හඳුනගන්නවා. දැකීම තුල සැප දුක හඳුනගන්නවා. දැකීම තුල තව කොච්චර දේවල් අපි හඳුනගන්නවද? එහෙත් අපි හොඳම සරලම ආකාරයට හොඳටම දන්නවා නිවන තුල වර්ණ නෑ. නිවන තුල හැඩ නෑ. නිවන ඇති දිශාවක් නෑ. නිවනේ ස්වરૂපය ලක්ෂණය ආදි වශයෙන් නෑ. එහෙමනම් කොහොමද අපි අර දැකීමේ ක්‍රමවේදයෙන් දකින්නේ? එහෙමනම් අපිට තාම පැහැදිලි දැකීමේ ක්‍රමවේදයෙන් දකින්න බෑ. එතකොට මගෙන් අහන්නපා මොකද්ද ඒකට එහෙනම් ගන්න ඕන අනුගමනය කරන්න ඕන ක්‍රමය කියලා. මේ දේශනාව පුරාම දේශනා කළේ එයයි. අනුගමනය කරන්න ඕන ක්‍රමවේදය. ඒක සුවිශේෂී ක්‍රමවේදයක්. හුදු සම්මත ක්‍රමවේදයක් නොවේ. ඒ නිසායි ඔබ විමසිල්ලෙන් අසන්න. විමසිල්ලෙන් අසන්න. විමසිල්ලෙන් අසන්න. පුජ්‍යලයාට පැවරෙන අණක් නොවේ ධර්මය කියන්නේ. පුජ්‍යලත්වයේ ලිහිල් කරගන්නට දේශනා කරන ධර්මය. ධම්ම. දැන් මේ ලෝකෙන් අපිට ලැබෙන්නේ රස්සාවකින් වේවා, සමහරලාට සංස්කෘතියෙන් වේවා, ආගමෙන් වේවා අණක් ලැබෙන්නේ. ඔබ මෙහෙම කළ යුතුයි, ඔබ මෙහෙම විය යුතුයි කියලා. පුජ්‍යලත්වයේ විසිනේ බාර ගන්නවා, පුජ්‍යලත්වයේ විසින් ක්‍රියා කරනවා. ඒක හොඳ හෝ නරක බවට පරිලෙන්න පුළුවන්. චේතනාව අනුව චේතනාව යනු කර්මයයි. කර්මය ඉක්ම වීම සැනසීමයි. මානසික සුවයයි, සහනයයි, සතුටයි. චේතනාව තුළ හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. හැබැයි නරක දෙයක් හරි කළොත් හොඳයි කියලා ඒත් එයාට ලැබෙන්නේ ඊට අනුරූප විපාක. හොඳ දෙයක් කළොත් නරකයි කියලා ඒත් එයාට ලැබෙන්නේ අනුරූප විපාක. හොඳයි නරකයි කියලා ගොනු කරනවට වැඩිය හොඳයි මම හිතන්නේ අනුරූප විපාක ලැබෙනවා කියලා තේරුම් ගත්තොත්. දැන් කෙනෙක් සතුන් මරනෝ ඒක හොඳයි කියලා. මේක හොඳද නරකද කියලා බෙදන්නේ නැතුව, එතනින් හොඳක් නරකක් කතා කරන්නෙම නැතුව, අපිට හැකිනම් මේ සමාජයට තේරුම් කරලා දෙන්න හොඳක් නරකක් ඕනේ නැහැ. මේ ලෝකේ පවතින න්‍යායක් තියෙනවා. පුජ්‍යලත්වයේ තුල තියෙන පුජ්‍යල විඥානයේ කියන මිනිස්සුෙකුට අනුරූප විපාක ලැබෙනවා. අනුරූප විපාක ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. කෙනෙකුට මඟ වැරද්දුවොත් තමන්ට මඟ වරදිනවා. කෙනෙක් රස්තියාදු කරෙව්වොත් හිතාමතා තමන්ට රස්තියාදු වෙන්න වෙනවා. ඈ චේතනාව පිරිසුදු කරගෙන කරන ක්‍රියාවලියක අනුරූප විපාක ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමනම් තමන් ලබන්න අකමැති දෙයක් තමන් කරන්න හොඳ නෑ අන් අයට. තමන් ලබන්න අකමැති දෙයක් තමන් කරන්න හොඳ නෑ ලෝකයට. තමන් ලබන්න කැමති දෙයක්මද කියලා අහලා බලන්න. තමන් ලබන්න කැමති දෙයක්ම තමන්ගේ ස්වාමියට, තමන්ගේ දැන් තමන් ප්‍රශංසා ලබන්න කැමතිනේ. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? අන් අය ප්‍රශංසා කරන්න. හැබැයි චාටුවට ප්‍රශංසා කරන්න එපා. ප්‍රශංසාවක් කරන්න දෙයක් නැති තැන ප්‍රශංසා කරන්න එපා. එතකොට ඒක වැටෙන කොයි ගැටේටද? ඒ වගේ නෝ පාප ගණේට ඊළඟට. ඒකට ප්‍රශංසාවක් ලැබිය යුතු තැන, කළ යුතු තැන ප්‍රශංසාවකුයි. ඒත් අපි කරන්නේ අප්‍රශංසා කරන්නෙත් එහෙමයි. එහෙම ප්‍රශංසා කරන්න ඕන දෙයකටත් අප්‍රශංසා කරන්න ගියොත් එහෙමනම් ධර්මයේ හරි සැලකිලිමත්ව භාවිතයට ගන්න ඕන. ඒ සැලකිල්ල තුල තමයි වර්තමානයේ පවතින්නේ, නව ලෝකයෙන් නිමවන්නේ සැලකිල්ල තුල. ධර්මය කියන්නේ ආලෝකයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ නේද enlightenment කියලා නේද? ඒ අවසානයේ ආලෝකය. ඒ ආලෝකයට තමයි මේ ධර්ම මාර්ගයෙන් මේ සියලුම පින්නතුන්පත් වෙන්නේ. හැබැයි ඒ ආලෝකයේ තියෙනවා කලාමෙදිරෙලිය. ඒකටත් කියන්නේ light. වාහනෙලියට කියන්නේත් ඒකටත් කියන්නේ light. ෆ්ලෑෂර් එක එලියට කියන්නේත් ඒකටත් කියන්නේ light. හඳ එලියටත් කියන්නේ ඒකටත් කියන්නේ light. හිරු එලියටත් කියන්නේ light. එවන ආලෝකයේ වැඩි වෙන ස්වභාවය අනුව තමයි යාගේ අරියත්වයේ සහ මාර්ගඵල සහ ධර්ම මාර්ගයේ තීරණය වන්නේ. තමා තුළ මොනතරම් ආලෝකයක් පවතිනවද? තමා තුළ මොනතරම් ආලෝකයක් පවතිනවද? අල්ලා නොගැනීම අල්ලගන්න. අල්ලා නොගැනීම අල්ලා ගන්න බෑනේ නේද? අල්ලා ගත්තොත් ඒක අල්ලා නොගැනීමද? අල්ලා නොගැනීම අල්ලා ගන්න. අපේ ධර්මයේ තියෙන අල්ලා ගැනීම ශ්‍රේෂ්ඨයි කියලා නෙමෙයි, අල්ලා නොගැනීම ශ්‍රේෂ්ඨයි. නේ. ඒකෝ මේක ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කිය කිය හිටියට අපි ශ්‍රේෂ්ඨ වෙනවද? වෙන්නේ නැහැ. දැන් සමහරයි ඉන්නේ නේ ආගමේ නේ ඒ දෙයියෝ ශ්‍රේෂ්ඨයි කිය කිය කෑ ගහනවා. දෙය ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. තමන් ශ්‍රේෂ්ඨ වේ යුතුයි. අන්ධ විශ්වාසවල මිනිස්සු මොන තරම් කොටු කරලා, පටු කරලා, අන්ධ කරලා, මහා රුදුරු තත්වයකට මිනිස්සුෝ ගැති කරලා මේ ලෝකය මහා පාපතර ව්‍යාපෘතියක්. තියෙනවා මේ ලෝකේ රිලිජන් කියලා. ඒවයි මිනිස්සු මහා දුක් වේදනා විඳලා මෙලවත් විනාශ කරගෙන පරලොවත් විනාශ කරගෙන. එවන් වූ ලෝකයට එළවුතුරා බුදු කෙනෙක් කලාතුරකින් බිහි වෙන්නේ. බිහි වෙලා එළවුතුරා බුදුහාමුදුරුවෝ මේ පාදන්නේ මේ ලෝකයට වෙච්ච අතරමන් වීම. මිනිස්සුන්ගේ පිපාසයට ජලය මේ සොයලා දෙන්නේ බුදුහාමුදුරුවෝ. මිරිඟුව පස්සේ දුවනවා වතුර බොන්න. ඒ වතුර බොන්න මිරිඟුව පස්සේ දුවන මුවරැල තමයි හරවන්නේ ගන්තෙරට බුදුහාමුදුරුවෝ. ඉතින් ජීවිතයේ මිරිඟුවක් කියලා තේරෙන්න ඕන ප්‍රඥාවට නුවණට. එවිටයි ගන්තෙරට හැරෙන්නේ. දැන් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න පින්නතුන් මම විශ්වාස කරනවා අවබෝධයෙන්ම ජීවිතයේ මිරිඟුවක් කියලා තේරිලා පොඩ්ඩක් නතර වෙලා කල්පනා කරලා බලනවා ගන්තෙර කොහෙද තියෙන්නේ සැබවින්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ටිකක් දුරදිම දකින්න පුළුවන් ගුණයක් තියනවලු මේ ප්‍රඥාවන්තයට. එක්තරා යක්ෂ මිනිසෙක් ඇවිල්ලා කියනවා ඔබ රැගෙන යන ජලය, ආහාර, මේ වතුර විශාල ප්‍රමාණයක් ඔබ අරන් යනවා මේ කාන්තාරයෙන් ගමන් කරද්දී, මේ ඇයෝ අරන් යන්නේ? අර එහා ආහාර පාන ජලය ඕන තරම් තියෙනවා, මොකටද මේව ගෙනියන්නේ කියලා කියනවා. අර හේ වහිනවා කියන හොගා ඈතට වැස්ස එනවා කියනවා. ඉතින් ඒ වෙලාවේ කල්පනා කරලා බලනවලු වැස්ස එනවයි කියලා ඈත කියලා කිව්වහම මේ අහස දිහා බලනවලු. ඈතින් අහස කළු වෙලා තියෙනවද බලනවලු? නැහැ. එහෙනම් මේ වහින්නේ. පොඩ වැස්සක් ඈතින් වහිනවන සීතල සුලං ඇඟේ වදිනවද කියලා බලනවලු. සීතල සුලං වදින ස්වභාවයකුත් නැහැ. එහෙනම් එහි වැස්ස නැහැ. විදුලි කොටන ශබ්දය අහසේ විදුලි අර ආලෝක ඉරි ආදී ආලෝක ස්වභාවයන් තියෙනවද කියලා බලනවා. ඒවත් නැහැ. එහෙනම් එහෙම ඇස්ස නැහැ. අන්න එහෙම තේරුම් ගන්නලු තමන්ට යමක් මේ ලෝකේ යමක් කියවහම ටිකක් දුර ඈතින් බලන්නලු ඒ ස්වභාව ලක්ෂණ ටික එකේ තියෙනවද කියලා. ඉතින් මේ නිවන් ධර්මයේ දේශනා කරද්දී ඔබ පොඩක් නුවණ වෙහෙසවල බලන්න ඒ ඈත ඒ ලක්ෂණේ තියෙනවද බලන්න. නිරෝධ ලක්ෂණේ තියෙනවද? හාමුදුරු කියන ධම්මග තුල ඒ නිවීමේ ලක්ෂණේ කෙලවර තියෙනවද? ඒ ඔස්සේ තමන්ට හමායන සුළඟ සිසිල්ව තමන්ගේ ඇඟේ වදිනවාද? අන්න එහෙමනම් ඒ ලක් ඒ ආකාරයේ දෙයක් ඔබට දැනෙනවා නම් තමයි ගමම් මග විශ්වාසයෙන් ඔබ ගමක් කරන්න. හරියට නෞකාවට වලට පාර කියන අර ආලෝක කුළුණු හයි කරලා තියෙනවා. තාමත් ඒව තියෙනවා. පැරණිම ක්‍රමවේදයක් තාමත් තියෙනවා. ඔහුට ආලෝක කුළුණක් නෙමෙයි පේන්නේ, අහසේ වලාකුළු වලට වදින යම්කිසි ආලෝක ඡායාවක් තමයි පේන්නේ. ආලෝක කුළුණක් පේන්නේ නැහැ ඈතට. ඒ සංඥාවෙන් ලබා ගන්නවා මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි මේ ආලෝකයේ පැමිණෙන්නේ කියලා. මේ ආලෝකයේ දෙසට ඇදී යනවා. ඒ වගේ මේ ආලෝක කුළුණක් වගේ ඉඳගෙන සාමින් වහන්සේ දේශනා කරපු බුදුජානන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ ධර්මයේ දෙසට ඒ බුදුරජාණන් වහන්සේ සිටුවා තියෙන ඒ ආලෝක කුළුණට ඒ විහිදෙන ඒ ආලෝකය ඔස්සේ අපේට ලං වෙන්න ඕන. එවිට අපිට ගොඩ බිම මොන ගැහෙන. ඔබට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙලා තියෙන්න ඕන මේ හිතේ නිදහස් වෙන්න ඕන කියලා. ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමේ, ප්‍රශ්න තියෙන්නේ හිතේ කියලා තේරුම් ගන්නම ඕන. හිතේ ප්‍රශ්න තියාගෙන මේ ගියොත් ඒ ප්‍රශ්නත් එක්ක ආයි උපදිනවා. ඒ ප්‍රශ්න වලට අනුරූපය අනුකූල තමාගේ හිත ගලව ගන්න පුළුවන්කම තියෙන තමාටමයි. ඒකට උපදේශයක් තමයි බුදුහාමුදුරුවෝ ලබා දෙන්නේ. තමන්ගේ හිත ගලවන්න වෛද්‍යවරයෙකුටවත් බැහැ. ඒ වෛද්‍යවරු විසින් යම් යම් මානසික මට්ටම් හදනෝ මනෝවෛද්‍ය ක්‍රමයට. හරියනවද? එයා ඒක පවත්ව ගන්න මහන්සි වෙන්නේ නැත්නම්, උපදෙස් පිළිපදින්නේ නැත්නම් ඒක ආයි යථා තත්ත්වයට ආයර ආපහු ඒ තත්ත්වයට ගොළුපත් වෙනවා. එහෙම කාටවත් එහෙම මනස හදීමේ 100%ක් හැකියාවක් නැහැ. පොඩි උදව්වක් විතරයි කරන්න පුළුවන්. තමන් තමයි තමන්ගේ මනස හදීමේ ප්‍රමුඛතාවය කරන්නේ. ඒ උදව්වක් දෙන්න බෑ තමන් ඒ උදව්ව ගන්න කැමති වෙන්නේ නැත්තම්. පොඩි උදව්වක් දෙන්න බෑ තමන් ඒක ගන්න කැමති වෙන්නේ නැත්තම්. වෙසන්තර රජ කෙනෙක් වෙන්න ඔබේ මනස තුල, ඔබේ හදවත තුල කලාකරුවා අර රෙදි පිළිත් අතහැරලා අවසානයේ අර දිවි සමක් ඇඳගෙන නේද කැලෑ සතුන්ගේ හමක් ඇඳගෙන හිටියයි කියලා තමයි ඇඳලා තියෙන්නේ. ඒ ඒක අත්හැරියේ ඒක ඒ විදියට පෙන්නුවේ මම හිතන්නේ ඇතුම් පැළඳුම් වලින් පවා ඉවත් වුණයි කියන එක. ඒක අද යුගයකට ගත්තොත් එහෙම මම හිතන විදියට මේ ඇතුම් පැළඳුම් වලට වඩා මිලයි දිවි සම. නමුත් ඒ අර්ථයෙන් නෙමෙයි ගන්න උවමනා කරන්නේ, කිසිවකට නොයලුරු කියන එක. මම දිවි සමක් ගන්න මම හිතන ලක්ෂ ගානක් ඕන. ඒ වගේ අඳුමක් අතින් පොසත් කෙනෙක් හිට වෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ අත්හැරීම. දැන් දොර කවුළු විවෘත කළා. සතර පැත්තෙම දොර කවුළු මාලිගාවේ විවෘත කරා. ඔබත් සතර දෙසෙම ඔබේ මාලිගාවේ දොර කවුළු විවෘත කරා. එයින් එන මිනිස්සුන්ට මේ පැත්තේ දොරෙන් යන්න පුළුවන්. මේ පැත්තේ දොරෙන් එන අයට මේ පැත්තේ දොරෙන් යන්න පුළුවන්. ඉස්සරහින් එන අයට පිටිපස්සේ දොරෙන් යන්න පුළුවන්. පිටිපස්සේ දොරෙන් එන අයට ඉස්සරහින් යන්න පුළුවන්. කැමති දෙයක් රැගෙන යන්න පුළුවන්, තියලා යන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, කඩන්න බිඳින්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. සුළඟ හැම පැත්තකින්ම ගලාගෙන හමාගෙන යනවා. ඒ තුල මම රජ කෙනෙක්. ඔව්, මමත්වේ රජ වෙච්ච ලෝකයේ, පුජ්‍යලත්වේ රජ වෙච්ච ලෝකයේ, වෙස් අරගෙන රජ වෙච්ච ලෝකයේ වෙස්සන්තර වෙනවා. ඒ වෙස්සන්තර වෙන තැන එයා මනස තුල කිසිවක් නොඇලුණු කියන ගුණයට ගේන්න දරුවන්ද බිරිඳද සියල්ල දාතහැර මනස තුල. හැබැයි බුදුහාමුදුරන්ගේ මේ බුද්ධත්වයේ ලැබෙන ජීවිතයේදී වෙන දේවල් තත්ත්වයක් පෙන්නලා නැහැ. අර ජූතක බමුණා කියන එකෙන් අදහස් වෙන්නේ තණ්හාසිත, එහෙම නැත්නම් මායයා. මායය අවසානයේ ඇවිල්ලා ඉතිරි කරගන්න සියල්ලම අතහැරලා කැලේට ගිහිල්ලා පාඩුවේ ඉන්න හදනකොට අර එනවා මායයා. කවුද? කුණු තුවාලයක් තියෙන ජූතක බමුණ, හරිම අප්‍රසන්න ශරීරයක් තියෙන, ඔබේ ළඟ තියෙන තණ්හාව හරියට ජූතක බමුණා වගේමයි. මිනිස්සු ළඟ තියෙන ආශාව, තණ්හාව කියන්නේ සරවගලන අප්‍රසන්න, අප්‍රිය, හිඟන්නේකට වැඩි තත්ත්වයක්. ඔය අප්‍රසන්න, හැරවගලන, අප්‍රියම අප්‍රිය මිනිසයා මේ ලෝකේ කෝටි 700න් කෝටි 600කට වැඩි ප්‍රමාණයක් ළඟම හොඳට ජීවත් වෙනවා. හැබැයි ඉතින් කෝට් එකෙන් හොඳයි, කෝට් එකෙන් හොඳයි, ටයි එක හොඳයි, කොණ්ඩෙ පැත්තට පීරලා තියෙනවා, සපත්තු දෙක පොලිස් කරලා තියෙනවා, කාර් එක හොදලා තියෙනවා, ජූතක බමුණ ඇතුලේ ඉන්නවා, අර හිඟන්න ඇතුලේ ඉන්නවා, හොඳ කෝට් ඇඳගෙන, කියන්නේ පට්ටපල් බොරු. සුදු ෂර්ට් එක ඇඳලා හොඳ වාහනයෙන් බැහැලා කියන්නේ පට්ටපල් බොරු නා. කම්පැනි පවත්වාගෙන යනකොට මේ බාණ්ඩේ කෑල්ල දෙනවා, ගෙනල්ලා හයි කරන්නේ නෑ. ඒක අපි ඕඩර් කරලා තියෙන තව මාස 3ක් යනවා. බොරු කියන්නේ, බොරු කියන්නේ හොඳ ටයි කෝට් ගහලා ඒ තියෙනවා කියලා ඒක ප්‍රමාද කරන්න. ඈ, ඒ බාන්නේ තියාගෙන මේ ඉන්න ඒක හදලා නැහැ. අපි එක කම්පැනි යවුවා. බොරු කියන්නේ. ඉතින් අද ලෝකයේ පැහැදිලි වෙනවා පිටින් කොච්චර මිනිස්සුකේ ඔය ලීසින් ගතිය හරි මොකක් හරි ඔය කියන ප්‍රබුද්ධ මහත්මා ගතිය හරි තිබුණට කිසි වැඩක් නැහැ. එයා තුල අධ්‍යාත්මික අර ජූතක බමුණ අයින් කරන්න නැත්නම්, අර හැලව කරන හිඟන්න අයින් කරන්න නැත්නම්, ඔය හිඟන්න අයින් කළාට පස්සේ තමයි එයාට සැබෑ වෙස්සන්තර කෙනෙක් වෙන්නේ. මොකද එව්වා සක්‍ර දේවේන්ද්‍ර, මෙන්න බලන්න ඔන්න මේ වෙස්සන්තර සැබවින්ම වෙස්සන්තරද? එව්වා පෙන්නුවා මම ඇත්තම වෙස්සන්තර කියලා වෙස්සන්තර රජුරුව පෙන්නුවා. මොකද පෙන්න්නේ? එන අර යන්නේ රජ මාලිගා විතරක් නෙමෙයි, දරුවෝ බිරිඳ විතරක් නෙමෙයි, අරගෙන යන්න ඔක්කොම. ඒ නිසා නිවන් දකින්න යද්දී අපිට අයිති දේවල් පමණක් නෙමෙයි අපිට අත්හරින්න වෙනවා. මොකද්ද? අපිට අපිවත් අත්හරින්න වෙනවා. ඔය අවසාන ධර්මයේ කිට්ටු එනකොට එනවා ඇතුලෙන් බුබුර බුබුරා ඇති වෙනවා. හදවතේ ගැස්මක් එක්ක පොඩි ලොහු දැහැ ගැනීමක් ඇති වෙනවා. මේ ත්‍රාක්ෂයකටපත් වෙනවා. මොකද්ද? තමන්ගේ ආත්ම සෙනෙහසත් එක්ක මට මාව අත්හරින්න වෙනවා කියලා දැන්. කියන ඇවිල්ලා ඔය ශරීරේ මගේ. ඔය ඉන්ද්‍රියන් මගේ. ඔබ ඔය අරමුණු වශයෙන් අරගෙන තියෙන සෑම අරමුණක් තුලම තියෙන ඒ රූප මගේ. ඒ සංඥා මගේ. ඒ සංස්කාරණය කරලා තියෙන හැම දෙයක්ම ඒවා මගේ. ඔය විඥානයේ තියෙන හැම දෙයක්ම මගේ කියලා කියනවා. එතකොට අපි එතෙන්දී පිළිගන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන ඔබට ඇති දේ මාරය ඔබ ගන්න. මම වෙස්සන්තර කෙනෙක්. මට අත්හරින්න බැරි දෙයක් නෑ. මනසින් අත්හරින්න ලියකියවිලි වලින් තියෙන්න අරින්න බාහිර ලෝකේ එක්කෙනෙක් විසන්තර වෙලා තව එක්කෙනෙක් ජීවිතක බබුණෙක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ අධ්‍යාත්මික ලෝකයේ තුල විසන්තර කෙනෙක් වෙන්න. පාපයක් නේ. පාපයක් කියලා කියන්නේ බාහිර ලෝකේ එක්කෙනෙක් විසන්තර කළා තව එක්කෙනෙක් මේ එක්කෙනෙක් ජීවිතක බමුණු කරලා තව එක්කෙනෙක් විශ්සන්තර වෙනකොට ඒක පාපයක්. ඒ කියන්නේ එයාගේ පවුටි කාරයට ට්‍රාන්ස්ෆර් කරන එකනේ කරන්නේ. එහෙම කරන්න එපා. බාහිර ලෝකයේ යුතුයතම වගකීම ඒක ක්‍රමවත් වෙන ක්‍රමවේදයකට නැතුව අත්හරින්න එපා. දැන් සිද්ධාර්ථ කුමාරයා දරුවා එහෙම දාලා එන්නේ ඇයි? ආහාර පාන, රැකවරණය, ආරක්ෂාව, පැවැත්ම සියල්ලම තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ බාහිර අත්හැරීමේදී යසෝදරාවීට වාර ගානක්ම එයාගේ කැමැත්ත සිද්ධාර්ථ කුමාරයාගේ කැමැත්ත මතක් කරලා තියෙනවා. ඒක පැරණි දැන් පොත්පත් වලින් ඒක ඇති වෙලා අපි දකිනවා වරින් වර මොනවද බෝසත්ගේ චරිතය සිද්ධාර්ථ කියලා නේද ටෙල්නාටි මාලාවේ තියෙන මතක් කරන. ඊට පස්සේ ඇයට ඒක වහව ගන්න බැරි කමට ඇයි මොකද කියන්නේ අවසානයේ? ඔබ යන්න මට කතා කරන්නේ නැතුව මට කියන්නේ නැතුව යන්න කියලා. එහෙම කියලා යන්න හැදුවොත් ඒක දරා ගන්න බැරි වෙයි. ඒ නිසා මට කියන්නේ නැතුව යන්න කියනවා. ඒ විදිහ සාකච්ඡාවකට මේ යන්නේ මොකටද? අධ්‍යයනයකට. එහෙම නැත්නම් පරේෂණයකට යන්නේ දාලා යනවා නෙමෙයි. හරියට තාත්ත කෙනෙක් පිටරට ගිහිල්ලා තමන්ගේ දරුවෝ පෝෂණය කරන්න රස්සාවක් කරනවා වගේ අවුරුදු 6කට. ඒ වගේ පරේෂණයකට යන්නේ මේ දාලා යමින් නෙමෙයි. ඒ නිසා මේවයින් වැරදි උදාහරණ ගැනීමෙන් භෞතික ජීවිතය අසාර්ථක කරගෙන බෞද්ධ සමාජය තුල කරනවා නම් ඒව වළක්වන්න ඕන. ඒවයින් වැළකෙන්න ඕන. ඒ නිසා යුතුයකම මේක හැරෙන්න නෙමෙයි මේ කාරණා තියෙන්නේ. මට පිළියමක් හැම විටම සපේල තමයි තමන් ඒකෙන් බැහැර වෙන්නේ. එහෙම නැත්තම් තමන්ගේ හිත නිදහස් කරගන්න බැරි වෙනවා. සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැත්තම් තමන් හිත දිහා තමන් බලන්න ස්වභාවික මනසට ඉඩ දෙන්න. සාධාරණ තත්ත්වයක් මේ මනස තුළ තියෙනවා වහම ඔබට ඒක දැනෙන්නේ. අසාධාරණ තත්ත්වයක් තියෙනවා ඒක දැනෙන්නේ. ඒකනේ වැඩි කරගන්න තමන් උත්සාහවත් වෙනවා. තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒකත් ඔබට තේරෙනවා. ඔබට ඔබෙන් අසාධාරණයක් වෙනවා නම් ඔබට ඒකත් තේරෙනවා. ඉතින් අපි එන්න ඕන අපි අනුන්ගෙන් අසාධාරණයක් වෙන්නේ නැති අපෙන් අසාධාරණයකුත් වෙන්නේ නැති සාධාරණත්වය තුල පවතිනවා. දැන් එතකොට අපිට අසාධාරණයක් වෙනවයි කියන තැනදී කොහොම පුජ්‍යලත්වේ නැත්තම් තමන්ට අසාධාරණයක් වෙනවද? නැහැ. ජලත්වේ නැත්තම් එයාට අසාධාරණයක් වෙන්නේ කිසි දෙයක් එයාට බාධාවක් නෙමෙයි. නමුත් ඒක මනින්නේ ලෝක සාධාරණ ධර්මය පදනම් කරගෙනයි. ලෝකෝත්තර ධර්මයට කිසිදු දෙයක් බලපෑමක් නැහැ භෞතික. ඔබ ළඟ තියෙන කිසිදු ඉන්ද්‍රියකින්, ශක්තියකින්, මානසික බලයකින් නිවන් දකින්න බෑ කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? මනුෂ්‍යයා තුළ හටගත් සියලුම චේතනා ධර්ම පින්තුනේ උපාදාන ධර්ම දුක පිණිසයි, වේදනාව පිණිසයි, අසහනය පිණිසයි, අසංසුන් බව පිණිසයි, තියෙන්නේ නිසයි බුදුරහාමුදුරුවෝ කෙටියෙන් කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර ඉහත කියන ටික කියාගෙන කියාගෙන ඇවිල්ලා කියනවා මහණෙනි අර ටිකට වඩා ඔබ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේකයි දුක කියලා. ඊළඟට අපිට මේ මෛත්‍රී භාවනාව උගන්වද්දි අර නික සත්තු කොට සත්තු නේද, උපදින සත්තු නූපදින සත්තු සිව් නොපෙනෙන පෙනෙන සත්තු කියා ඔක්කොම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ දෙනවා හකුලවා එක පෙන්නන තැනක් පැහැදිලිව කියලා පෙන්නන තැනක් ආවා. ඒ තමයි මහණෙනේ මෛත්‍රිය කියන්නේ මම නම් චේතෝ විමුක්තියටයි. එහෙම නැත්නම් කොට සත්තු දිග සත්තු මතක් ඉන්න එක නෙමෙයි. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන තැනට ආවා. චේතනා කර්ම වඩ වඩා ඉන්න එක මෛත්‍රිය නෙමෙයි. ඒක මහා ප්‍රශ්නය. මම බලන බුදුහාමුදුරන්ගේ ප්‍රාර්ථනාව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව සියලු සත්වයෝ භවයෙන් නිදහස් වේවා. ඔය නිදුක් නිරෝගී කරන්න කියලා එහෙම කිව්වයි කියලා පැතුවයි කියලා ඒක කරන්න බෑ. ලෙඩවීම ඉක්මවන්න පුළුවන් ධර්ම අවබෝධයෙන් පමණයි. මරණය ඉක්මවන්න පුළුවන් ධර්ම අවබෝධයෙන් පමණයි. එහෙම නැතුව මේගොල්ලෝ ලෙඩවීම ඉක්මවා යන කෙනෙක් බවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් කියන්නේ යා ලෙඩවීම ඉක්මවපු කෙනෙක්, මරණය ඉක්මවපු කෙනෙක්, සතර අපාය ඉක්මවපු කෙනෙක් බවට පත් වෙනවා. පිරිසට මතක් කරන්නේ හෙමින් ධර්මය සාවධානව අසන්න පිට එය තේරුම් ගන්න ඔබට පහසු වෙනවා කියන කාරණය. ධර්මය වැඩිපුර අසන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, ඒ යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්ති, නිවන් දකින්න තියෙන අවශ්‍ය කරන කාරණා හතර, ඒක නිතරම භාවිතා කරන්න. තමන්ගේ තියෙන සාංසාරික පුණ්‍ය ශක්තියත් මේ භවයේදී ඇති කරගන්න ඒ ශක්තිය, කුසල ශක්තිය, ධර්මයට කැපවීම ආදී දේ තුලින් තමයි ඔබේ සාර්ථකත්වය ගොඩනගන්නේ. විභාගයකින් ළමේ සමත් වෙන්නේ ඒ අධ්‍යාපනයට තියෙන ලැබියාව මත. භාවනාව ධර්මයට තියෙන ලැබියාව මත තමයි ඔබේ භාවනා මාර්ගයේ සමර්ථත්වය ලබන්නේ. ඒ කරුණු පින්නතුන් මතක් කරමින් අද උදෑසන වැඩසටහන මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.